මෙවර මහමැතිවරණ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ සියල්ලම මේ වනවිට සිය නායමෝජන භාරදී අවසන්. විශේෂයෙන්ම සඳහන් කරනවා අද පෙරවරුවේම අද උදෑසනම ජනතා විමුක්ති පෙරමුණ සිය නාමයෝජන භාර දෙන්න ලැබුවා. ඉන් අනතුරුව එක්සත් ජනතා නිවාසන්ධානයේ නාමයෝජන ලබා දුන්නා. විශේෂයෙන් කියන්න ඕන මෙහිදී එක්සත් ජනතා නිවාසන්ධානයේ කණ්ඩායම නායක පියසෙන ගමගේ මහතා තනියම ඇවිල්ලා තමන්ගේ පක්ෂයේ නාමයෝජන ලබා දුන්නා. ඉන් ටික වෙලාවට පසුව එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජන ලබා දෙන ලැබුවා කණ්ඩායම නායක ජයන්ත කරුණාතිලක ඒ වගේම වජිර අභිවර්ධන යන මහතුරුගේ ප්‍රධානත්වයෙන් අමතර සඳහන් කරන්න ඕන ගාල්ල නගරය සහ ගාල්ල තේරිම්බාර නිලධාරී කාර්යාලයේ අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. මේ විදිහට තමයි ගාදි ලේකම් කාර්යාලයේ අසල නාම යෝජන භාරදීන් කටයුතු සිදු කරන්නේ. මම රවින්ද චන්ද්‍රලාල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ සිට